sadhu sadhu sadhu buddhaṃ buddhaṃ buddhaṃ vande dhammaṃ dhammaṃ dhammaṃ vande sanghaṃ sanghaṃ sanghaṃ vande buddhaṃ dhammaṃ සංඝං වන්දේ සංසාර සාරෝග විනිතනී සං සම්නේත සාතං සුචිසාරදී සං සම්දේරං සන්න තනුපලා සං සංලාපදේසින් පනමේ සාසං සංසාරිකං කේවල මොහනාසං සන්නාහ පන්මාර කමේ විසේසං සංසේරිතං දාසෙ මුදාර ආසං සංහාර ධම්මං පරමේ සදාසං සංදාස ගන්නාසිත පාපනාසං සන්නාපදංසින් පතගෝරපාසං සම්පාරගානින් සුචිසාරවාසං සංවාර සංගං පනමේ රසාසං බුදෝසාර ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සැදහවත් වාසනාවන්ත පින්වතුනි මල්කී මුණසිංහ මහත්මිය කින්තාජරත්න නෝනා මහත්මිය පුෂ්ප නෝනා අනුජ නෝනා ඉනෝබ නෝනා චන්ද්‍රක් ඇතුළු මේ හැම දෙනාම අද දින විහාරස්ථානයේ පැමිණිලා ඊතහාම වටිනා කෘතවේදී පින්කමක් ඥාති වේදුකමක් සිදු කරන්න බලාපොරොත්තු වන්නේ ඔබ සමග බොහෝ කාලයක් සමීප වාසය කරපු රාම්‍ය ඩයස් මුණසිංහ මහත්මිය මේට දින කිහිපයක කලින් ඔබ වෙනුවෙන් වුණා. එතුමිය වෙනුවෙන් ඥාන මිත්‍රාදීන් ඉදිරියට සිදු කරන්න පුළුවන් යුතුයකම තින්කම කෘතවේදී කුසල ක්‍රියාව සිදු කරන්න බලාපොරොත්තු වන අවස්ථාව. ඒ නිසා අප එතුමියට පරිමෙම පුණ්‍යානුමෝදනා කරමු. මේ පිනතුන් අප ස්වාමීන් වහන්සේලා ජීවිත කාලයක් පුරා වූ පුරාකලා වූ සිළු පින්කමලානි සංසේනොත් විශේෂයෙන් පසුගිය වසරේදී ලබනෝරුව ආරණ්‍ය සේනාසනය කේන්ද්‍ර කරගෙන සිදු කළා වූ ඒ උතුම් මහානීය කඨින පින්කම ජනක කරගත්තා වූ සිළු පින්කමලානි සංසේනොත් අද විශේෂයෙන් සේවත් කරන රම්‍යා මුණසිංහ මහත්මිය මේ සිළු පින් අනුමෝදන්ව සුවපත්ව සුගතිගාමීව අවසන උතුම් නිවනින් සැනසෙත්වා කියලා අපි කවුරුත් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. හොඳයි, පංචශීල සමාදන් වන්නට සූදානම් වන්න, නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මඤ්ඤපමාදත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධිං පංච සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං පත්වා අප්පමාදේන සම්පාදේත මොනසුනේ වැඩ සිටින ධම්මවරු පණිදාම්බරණ මහන්සයතුළු වැඩමවා වැඩ සිටින ගෞරවනීය මහා සංඝරත්න අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි මේ වෙලාවේ අපි බලාපොරොත්තු වන්නේ උතුම් සම්බුද්ධ පූජාවන් සිදු කරන්නට චින්තමය නියන් මාකිනෝනා එවගේම පුෂ්පමය නියන් නිනෝකනෝනා එවගේම අමෝජනෝනා එවගේම චන්ද්‍රාක්ඛයතුළු මේ හැම දෙනෙක්ම එකතු වෙලා ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට සංඝ සතුන දානය පූජා කරන්නට උතුම් දානයක් සෝදානම් කරගෙන පැමිණියා. ඒ උතුම් දානයේ මුල් කොටස බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරන්න බොහොම ගෞරවයෙන් බෙදාගෙන කරලා තැන්පත් කරලා පූජා කරන්නට යෙදුණා. ඒ තැන්පත් කළ ඒ සියලු පූජාවන් මේ වෙලාවේ ජීවමාන බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරනවා කියන ඒ ශ්‍රද්ධාවත් සිතිවිලි ඇති කරගෙන මේ උතුම් සම්බුද්ධ පූජාවන් සිදු කරමු. යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ජීවමාන සංඥාවෙන් යමක් පූජා කරනවා නම් ඒ ජීවමාන බුදුරජාණන් වහන්සේට කළා වූ පූජාවක්සේ සලකාගෙන යමක් කරනවා නම් ඒ ජීවමාන බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්ම කළ පූජාවක් බවට පත් වෙනවා. එනිසා අපි හැම දිනෙකම සූදානම් කරගත් දානය, අපේ දෑතින් සූදානම් කරගත් දානය, අපි දානි මහන්සියෙන් උපයා සපයාගෙන සකස් කරගත් මේ දානයේ මුල් කොටස ජීවමාන බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරනවා පූජා වෙත්වා. මේ උතුම් සම්බුද්ධ පූජාවන් ප්‍රත්‍යයෙන් රැස් කරගන්න සිදු පුණ්‍ය ශක්තියින් මීට සතියකට පමණ පෙර මේ පරමෝසු පත්වන්නට යෙදුණු රම්‍ය දයසිංහ සිංහමෑණියන් වහන්සේ මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙතු මේගේ සංසාර ගමන සුවපත් කරගනිත්වා. මේ පින්වත් හැම දිනම නම් යම් කෙනෙක් මිය ගිහින් නැත්නම් ඒ හැම දිනමත් මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන්යන්තගේ සසර ගමන සෝපත් කර ගැනීමවා කියන ප්‍රාර්ථනාවෙන් අපි කවුරුතිම ගාථාවන් කියමින් සම්බුද්ධ පූජාවන් සිදු කරමු. සාදු සාදු සාදු නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා ජ බුද්ධෝ භගවාති වන්දාමි චේතියං සම්බං සම්බඨානි සුපතිට්ඨිතං ශාරීරික ධාතු මහාබෝධිං බුද්ධ රූපං සකලං සදා සාරම්පදින්තේන දීපේන තමජං සිනා තිලෝකදීපං සම්බුද්ධං පූජයාමි තනෝනුජං ගන්ධ සම්භාරයුන්තේන දූපේනාහං සුගන්ධිනා පූජයේ පූජනීයං තං පූජා වාජන මුන්තමං වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතිං පූජයාමි මුනින්දංස සිරිපාද සරෝරුවේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ච හෝසු මක්ඛං උප්පන් මිලායාති යථායිදං මේ කායෝ අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම අදිවාසේතුනුබන්තේ පූජනං උපනාමිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම අදිවාසේතුනුබන්තේ සම්බං සද්ධාය පූජිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම ඉමිරා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාවනිම්බාන පන්තියා ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සදාවත් වාසනාවන්ත පින්තුනි මේ සත්පුරුෂ හැමදෙණෙක්ම විහාරස්ථානයේ කරාසි වෙලා ඊටම වටිනා ප්‍රතිවේදීපිය කමල් සිඳ කරන අවස්ථාව ඔබ සමග ඊටම දීපු කාලයක් මිත්‍රත්වයෙන් වගේම ඥාතිත්වයෙන් ඇසුරු කරපු කෙනෙක් වෙනුවෙන් මේ පින් කමල් සිඳ කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විශ්වාස පරමා ඥාති කියලා විශ්වාසනීයත් කියනවා තමයි උතුම් ඥාතිවරයා කියලා. ඇතැම් විට අපේ ළඟම ඥාතීන්ටත් වඩා අපට ඥාති වෙනවා විශ්වාසයෙන් වැඩ කරපු අය. අන්නෙවෙනි ඔබ සමග බොහෝ කාලයක් විශ්වාසනීයත්වයෙන් ඇසුරු කරපු ඥාතිවරයෙක් වගේ කෙනෙක් තමයි ඔබ අද මේ සිහිපත් කරන්නේ රම්‍ය ටයස් මොනසිංහ මහත්මිය. මියගිය කෙනෙක් වෙනුවෙන් පින්කම් කරලා පින් අනුමෝදන් කරද්දී මහා සංඝරත්නය ආරමුණු කරගෙන අප විශේෂම කාරණා දෙකක් සිහිපත් කරගන්නට ඕන. එක කාරණයක් තමයි ඒ මියගිය ඥාතිවරයාගේ ළඟ තිබිච්ච ගතිගුණ හොඳට සිහිපත් කරගන්නට ඕන. අනිත් අතින් ඔබ පූජා කරන මේ දානෙ පිළිගන්න අය ගැන පිළිගන්න ඒ ස්වාමීන් වහන්සේලාගේ ගුණය ගැන සිහිපත් කරන්නට ඕන. මෙන්න මේ දෙක තමයි විශේෂයෙන්ම ප්‍රාප්ති දානමය පින්කම සිදු කරන අවස්ථාවකදී අප සිහිපත් කළ යුතු කාරණා. එතකොට ඔබ සමග ජීවත් වෙච්ච මේ තමන්ගේ මිතුරිය ඒ ඥාතිවරය ගැන හිතනකොට ඔබට හුඟක් දේවල් සිහිපත් කරගන්නට පුළුවන්. ඒ මහත්මිය තුළ තිබුණු ශ්‍රද්ධාව, සීලය, විශ්වාසනීයත්ව භාවයේ පරිත්‍යාග සීලීත්වය හිතවත්කම මේ වගේ ගුණාංග ඔබට සීමාත් කරගන්න පුළුවන්. අන්නේ ගුණාංග ගැන හිතනකොට අපේ හිතේ ලොකු කරුණාවක් මෛත්‍රියක් සෙනෙහසක් ඇති වෙනවා. අපිට එතකොට හොඳට මේ පින්කම අනුමෝදන් කරන්න පුළුවන්. ඒ නිසා මේ ගුණ හොඳට හිතේ දරාගෙනයි අප මේ පින්කම සිදු කරන්නේ. අනෙක් කාරණේ තමයි ඔබේ දෑතින් මේ දාණය පූජා කරන්නේ මේ වැඩ සිටින ස්වාමීන් වහන්සේට වගේම එදා බුදුරජාණන් වහන්සේ දෙපස වැඩ සිටියේ ඉනික්ලේසිය මහරහතන් වහන්සේලාගෙන් පැවතෙන ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් ඔබේ දාණය පූජා කරන්නේ කියලා කල්පනා කරන්න. මේ ගෞතම සම්බුද්ධ ශාසනය තුල පැවිදි වෙච්ච ගිහි ගෙදර තිබෙච්ච සියලුම සම්බන්ධතා අත්හැරලා ධනිය අත්හැරලා සිය ජීවිතේ බොහෝ දේවල් කැප කරලා තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව වෙනුවෙනුත් ශාසනික කියලා සිටිය වෙනුවෙනුත් පැවිදි වෙච්ච ඒ ස්වාමීන් වහන්සේලා ගැන හිතනකොට අපට ලොකු ගෞරවයක් හදවත් තුළ ඇති වෙනවා. ඒ ස්වාමීන් වහන්සේලා සුපටිපන්න, උඩුපටිපන්න, ඥායපටිපන්න, සාමිච්චපටිපන්න කියන මෙන්න මේ ආර්ය ශ්‍රණගික මාර්ගයට පිළිපන්න උත්තමයන් වහන්සේලා. ඒ වගේමයි ආහුනේය පාහුනේය කියන ගුණය යුක්තයි. උන්වහන්සේලාට දුර ඉඳලා උනත් දෙයක් දෙන්න සුදුසු අය. තමන්ගේ ප්‍රියතම ඥාතීන්ට සෝදානම් කරපු ඥාති සංග්‍රහයකට සෝදානම් කරපු දෙයක් උනත් පිළිගන්න සුදුසු උත්තමයන් වහන්සේලා. ඒ වගේමයි දක්ෂිණේයයි පින් සලකාගෙන යමක් පූජා කරන සුදුසු උත්තමයන් වහන්සේලා. ආන්දිරි කරණීයයි තමන්ගේ දෑත ප්‍රතිඵල වඳින්න පුළුවන් පිරිසක් තමයි ඒ ආර්ය මහා සංඝරත්නය කියලා කියන්නේ. ඒ විතරක් නෙවෙයි බහතුන් වහන්සේ දේශනා කරනවා අනුත්තරම් පුඤ්ඤක්ඛේතං ලෝකස්සය කියලා. ලෝකයා ජීවතුන්ම පින්කෙත අපිට පින් වපුර ගන්න තියෙන හොඳම කුඹුර ශ්‍රේෂ්ඨ විදිහට සැලකුවේ මහා සංඝරත්නය. ඒ ස්වාමීන් වහන්සේලා දැස බැලුවත් අපට හිතේ ප්‍රසාදයක් ඇති වෙන්නේ. ඒ ස්වාමීන් වහන්සේලාට තමන්ගේ දෑත එකතු කළ වැන්දත් තමන්ට කුසලයක් සිද්ධ වෙන්නේ. ස්වාමීන් වහන්සේලා දන් හැන්දක් බෙදුවත් අපට පිනක් සිද්ධ වෙනවා. ඒ පූජා කරන දානයේ ආනිසංසය මේ ගෙනා දෙන්න අපට අනුමෝදන් කරන්න පුළුවන්. අපට සතුටටපත් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඒ ස්වාමීන් වහන්සේලා ඇසුරු කරලා ධර්ම ශ්‍රවණය කරනවා නම් ඒ ධර්මය අපේ සංසාර ජීවිතයේම සුවපත් කරන්නට හේතු වෙන වැදගත්ම කාරණයක් වෙනවා. ඉතින් අන්නේ වෙන්නේ ගුණයන් යුක්ත උත්තමයන් වහන්සේලා ගැන දේශනා කළේ සංඝෝ පවජ මානන කියලා. මේ මිහිමත ගමන් කරන අතුරෙන් උතුම්ම පිරිසි විදිහට දේශනා කළේ සංඝරත්නය. සමනානන්ද දර්ශන කියලා දේශනා කළා. ස්වාමීන් වහන්සේගේ දර්ශනය අපේ හිතට සැනසීමක්, ඒක ජීවිතයට මංගල කාරණයක් විදිහට දේශනා කළා. මෙන්න මේ කරුණ සිහිපත් කරගෙන තමයි අප මියගේ ඥාතින් වෙනුවෙන් පින්කම් කරලා පින් අනුමෝදන් කරන්නේ. පින්තුනි, මෙහිදී අපි සිහිපත් කරගොඩ වැදගත්ම කාරණයක් තියෙනවා. යම් කෙනෙක් මිය ගිහිපු ගමම්ම අපිට මතක් වෙන යාවිනෙන් අපේ පින්කම කළේ පින් අනුමෝදන් කරන්න ඕන කියලා. මේක තමයි අපේ තියෙන සත්පුරුෂ ස්වභාවය. මේකෙන් අපට ප්‍රකට වෙනවා අපට මේක නිතර සිහිපත් නොකළත් අපේ යටි හිතේ තියෙනවා කෙනෙක් මිය ගම ගිය ගමම්ම නැවත ඉපදෙනවා කියන හැඟීම අපේ හිතේ තියෙනවා. ඇතැම් විට ජීවිත කාලයේ ධර්මයට ලොකු නැඹුරුවක් නැති කෙනෙක් වුණත් තමන්ගේ අම්මා තාත්තා නැති වුණාම ඥාතිවරයෙක් නැති වුණාම සුළුවෙන් හරි පින්කමක් කළා පින් අනුමෝදන් කරනවා. එයා විශ්වාස කරනවා අප මේ සසර ගමනක් යන අය කියන එක. අන්න ඒ කාරණය විශේෂයෙන් ඔබ ධර්මයේ හැසිරෙන අය විදිහට ඔබ නිතරම සිහිපත් කරන අය. අන්න ඒකෙන්දී අපි වඩාත්ම සැලකිලිමත් යුතු කාරණයක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි ඔබ දැනගත් කරනා වගේ අප ජීවත් වෙන කාලයේදීම අපේ ඥාති මිත්‍රාදීන් සමග හැකිතාක් දාන සීල භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා සිදු කරන්න ඕන. විශේෂයෙන්ම අපේ ළඟම ඥාතීන් එක්ක, වැඩිහිටි ඥාතීන් විතරක් නෙවෙයි, අපේ දරුවනුත් එක්ක, අපේ මුණුබුරු මිනිබිරියනුත් එක්කම අප මේ පින්කම් සිදු කරන්න ඕන. එයි අප එහෙම කළ යුත්තේ. ඒ ළඟම ඥාතීන් මිය ගියහම තමයි අපට ලොකුම දුකක් ඇති වෙන්නේ. අනේ නිසා ඒ අය මිය ගිහපු වෙලාවක අපට මතකෙට එන්න ඕන අනේ අපි මේ සමග මේ වගේ පින්කම් කළා නේද කියලා. ඉතින් අදත් ඔබ සඳහන් කළේ ඒකයි නේද? ගිය අවුරුදු කරපු කඩන පින්කමට උදව් උපකාර කළා. අන්නේ වගේ දේවල් අපට කෙනෙක් මිය ගියාම සිහිපත් කරන්න පුළුවන් නම් ඒක අපේ හිතේ ලොකු සැනසීමක් වෙනවා. ඒ පින්කම් නිසාම අනේ ඒ අය දැන් හොඳ තැනක ඉපදිලා ඇති නේද? අපටත් ඒ අය වෙනුවෙන් ජීවත් වෙන කාලෙදී උදව් කරන්න පුළුවන්කම ලැබුණා නේද? අප නිසා යම්වා පින්කම් කරගත්ත නේද කියලා හිතනකොට ඇත්තටම තියෙන අපට දුක් වෙන දෙයක් නැහැ. අපට ඒ හිතගෙන දුක උගා අඩු කරගන්න හේතුවක් තමයි ඒ ඥාති මිත්‍රාදීන් ජීවත් වෙන කාලයේහි පුලුවන් තරම් ඒ සමග දාන මෙපින් කංශද කරන්න, ඒ සමග පංචශීල ආරක්ෂා කරන්න, පොහොයට අටසිල් දසසිල් ආරක්ෂා කරන්න, ඒ වගේම වටිනාම දේ තමයි ඒ සමග පුලුවන් නම් එකට භාවනා කරන්න. එක තැනකට එකතු වෙලා බැරි වුණත් අපිට දැන් තියෙන මේ නවීන තාක්ෂණය අපිට කරන්න පුළුවන්. එක වෙලාවකට Zoom එකෙන් හරි WhatsApp එකෙන් හරි Skype එකෙන් හරි නේද? එකදී වෙලාවකට දවසකට විනාඩි 5ක් හරි තමන්ගේ ළඟම යහල මිත්‍රාදෙන් එක අපිට භාවනා කරන්න පුළුවන්. බලන්න ලෝකෙ කොහේ හිටියත් එක වෙලාවකට අපිට කතා බහ කරගෙන ඒත් එක්ක අපිට මේ කුසල් කරනවා නම් අපිට ඇත්තටම ඒ නැති වෙච්ච දවසට දුකක් නෙවති වෙන්නේ. අපට සතුටක් ඇති වෙන්නේ අනේ අපි එකට කරපු පින්කම් නිසා, අපර ලැබු සීලෙ නිසා, වඩපු භාවනාව නිසා. ඊය දැන් හොඳ වෙනක ඉපදෙලා ඇති කියලා හිතනකොට අපේ හිතට ලැබු සංසීමා. ඒ නිසා අද මේ සීමත් කරන ඒ රම්‍යා ඩයස් මොනසිංහ මහත්මියත් ඔබ සමග බොහෝ කාලයක් අධ්‍යාපන කටයුතු වල ඉදිරියේ හිටියා. සහෝදරත්වයේ මාසෙක කාලය තරක් නෙවෙයි හොඳ වටිනා ලස්සන පින්කම් ඔබ සමග සිද්ධ කළා කියලා හිතනකොට ඔබට හිතේ ලොකු සැනසීමක් සතුටක් ඇති කර ගන්න පුළුවන්. ඒ පින්කමල අනිසංසය මෙතුමිය හොඳ තැනක ඉපදෙලා ඇති කියලා අප විශ්වාස කරනවා. ඉතින් ඔබ සත්පුරුෂ පිරිසක් විදිහට අද මේ කවුරුත් මේ දවසේ ඒක රාසි වෙලා දානෝපකරණ සකස් කරගෙන විහාරස්ථානට ඇවිල්ලා ඔබේ දැනීම ඒ තමගේ ආදරණීය සහෝදරිය වෙනුවෙන් ඥාතිවරයා හිතවතිය වෙනුවෙන් මේ පින්කම කරන්න ඕන කියන ඉතාම සත්භාවයෙන් මේ පින්කම සිදු කරන්නේ. මේ පින්කමේ අනිසංසය ආලෝකයේ ඔබට ලැබෙන්නේ. එමිය ගියා ඉතින් අනුවදම් වුණත් නොවුණත් මේක හරියට අපි පහනක් දැල්වනා වගේ. අප කිසියම් තැනක් ආලෝකවත් කරන්න පහනක් දැල්වනකොට ඒ පහනේ ආලෝකයේ මුලින්ම ලැබෙන්නේ පහන දැල්වන කෙනාට. අන්න ඒ වගේ ඔබත් මේ පුණ්‍ය නැමැති ආලෝකයේ පහන දැල්වනකොට ඔබේ ජීවිතය ආලෝකවත් වෙන්නේ. ඔබේ හිතය ලස්සන වෙන්නේ. ඔබට ඒ පින කුසලයේ වැඩි වෙන්නේ. අන්නේ ඇති කරගන්නා වූ කුසලය තමයි අපේ මියගේ ඥාතියින්ට අනුමෝදන් කරන්නේ. ඉතින් ඒ ගැන හිතලා ගමු සතුටටපත් ගන්න. ඔබේ දැහැකින් සූදානම් කළා වූ මේ දාණය මේ ගෞතම සම්බුද්ධ ශාසනයෙහි වැඩ සිටියේ අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගෙන් ආරම්භ වෙලා සරියුත් මොගලන් ස්වාමීන් වහන්සේලාගෙන් දීප්තියටපත් වෙච්ච මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැනි ස්වාමීන් වහන්සේලාගෙන් ඉතාම ශක්තිමත් මුල් බැසගත්තු මේ ගෞතම සම්බුද්ධ ශාසනය සෝභමාන කළ අතීතයේ වැඩ සිටියේ වර්තමානයේ ලෝකෙ පුරා විසිරිය සිටින අනාගතයේ මේ ශාසනයට ඇතුළත් වන කියන තුන් කාලය තමයි ති මහා සංඝ රත්නය වෙනුවෙන් මේ දින මේ දානය පූජා කරමු. පූජා වේවා. එසේ පූජා කිරීමෙන් ජනතවන්නා වූ මේ සියලු කුසල් දහම්වල බලයෙන් අද විශේෂයෙන් සිහිපත් කරන මේට දින කිහිපයක කලින් ඔබෙන් වෙන්නුණු රම්‍යා ඩයස් මොනසිංහ මහත්මිය මේ පින් අනුමෝදන් වේවා. මේ පින සූපත්යෙන් යම් තාඥාතින් ඔබ නමින් වෙත්නම් මල්කිනෝන ඇතුළු සහෝදරයන් නමින් මියගේ ඥාතියෝද, ඒ වගේම අපේ චන්ද්‍රක්කා, ඒ වගේම කිනෝකා නෝනා, ඒ වගේම අනෝජාව විශ්වකර මහත්මිය ඇතුළු ඔබ හැම දෙනාගේම නමින් මියගොස් කිසියම් පිරිසක් පින් බලාපොරොත්තුකින් සිටිත්නම් ඒ සියලු දෙනාද මේ පිනින් සුවපත්ත්වා සුගතිගාමී වෙත්වා. මේ පින දැක සුවපත්ිය හැකි පින් අනුමෝදන් විය හැකි යම් තාක් සත්‍යං විශ්වය පොතන හෝ වෙත්නම් අවීජිය පටන් භාග්‍රිය දක්වා ලෙසෙන සියලු සත්‍යෝ මේ පින දැක සෝපත්ව සුගතිගාමීව අවසන උතුමෝ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවත් ඇතුව මේ හැටිර වාක්‍යය කියන අපේ දානය සංඝ සතු කොට පූජා කරමු. ඉමං දෙක්කහං සබරෙක්කාරං බික්ඛෝ සංඝස්ස දේම ඉමං දෙක්ඛං සබරෙක්කාරං බික්ඛෝ සංඝස්ස දේම ඉමං දෙක්ඛං සබරෙක්කාරං බික්ඛෝ සංඝස්ස දේම ඉච්ඡිතං පත්තිතං තුයිහං කිප්පමේව සමිජ්ජතෝ සම්බේ පුරෙන්තු චිත්ත සංකප්පා චන්දෝ පන්න රසී යතා ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිම්මාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු සාදු සාදු සාදු දැන් ස්වාමීන් වහන්සේලා සෙත් පිළිසක් ගහනා කරලා මේ හැම දිනාටම ආශිර්වාද කරන්න බලාපොරොත්තු වන්නේ ඉතින් ඔබ සමගයකට කාලයක් වාසය කරපු ඒ තමන්ගේ ඥාතිවරිය සීපත් කරගෙන මිතුරිය සීපත් කරගෙන මේ උතුම් පින්කම් සිදු කළේ ඉතින් අපටත් අපේ ජීවිත ගැන හිතන්න ලොකු අවස්ථාවක් මේක ඉතින් අද ලෝකයේ පවතින තත්ත්වයන් දිහා බැලුවාම විවිධ හේතු ඔබ දකිනවා සමාජික උපද්‍රව තියෙනවා, ලෙඩ දුක් තියෙනවා, යුද්ධ තියෙනවා, අපේ රැති වෙන ලෙඩ ආබාධ තියෙනවා. ඉතින් මේ බොහෝ දේවල් මැදේ තමයි අප මේ ජීවිත ගත කරන්නේ. ඉතින් අන්නේ වෙන ජීවිත ලබා ගන්නවා හැටියට අපට අපේ ජීවිත ලොකුම සුරක්ෂිතතාවය තමයි ධර්මය කියලා කියන්නේ. ඉතින් විශේෂයෙන්ම පංචශීලය මත පදනම් වෙලා අපි සමාධි ප්‍රඥා දෙක වඩන්නට ඕන. අපි ඕනම වෙලාවක ජීවිතේ මේ අභියෝගයට මුහුණ දෙන්න මානසිකව සූදානම් ඉන්නට ඕන. ඒ වගේම අපි ළඟින්ම සිදු කරන අයට මේ ධර්ම වරක් ප්‍රසාදය ලබා දීලා එයට සසර රැකවරණයක් අපි ලබා දෙන්නට කටයුතු කරන්න ඕන. ඉතින් එහෙම හැරෙන්නට අපට අනාගතය ගැන ලොකු බලක් කියන්න අපහසු කාලයකයි ඔබ අප ජීවත් වෙන්නේ. ඉතින් ඔබ රැකෙන මේ සීලය, ඔබ සිදු කරන මේ පින්කම් ඔබේ ජීවිතයට මහත් වූ රැකවරණයක්, ආශිර්වාදයක්, පිළිසරණක් කියලා සලකන්නට. ඉතින් මේ රැස්වෙච්ච සත්පුරුෂ හැම දෙනාටම ආශිර්වාද කරලා ස්වාමීන් වහන්සේලා ඉතාම මේ සිතින් ඔබට සෙත් පතරම ආශිර්වාද කරනවා. බුද්ධ ධර්ම සංඝගෙන තෙරුවනේ ආශිර්වාදයෙන් ඒ සිත කලාව උතුම් දානමය පින්කමෙන් ගැන කරගත්තා වූ මේ උතුම් පුණ්‍යමලේ හේතුවෙන් පින්වත් හැම දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දිගාසිරි ලබත්වා. මේ උතුම් සම්බුද්ධ ශාසනය තුළදීම දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා සම්පූර්ණ කරලා සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂා සම්පූර්ණ කිරීමේ ලබන ධර්මාභෝධය සඳහාම මේ උතුම් පිරිත් දේශනාවත් ඔබ හැම දෙනාටම ආශිර්වාදයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ස්වාමීන් වහන්සේලා පින්තුන සෙත්පත්මින් සෙත් පිරිත් දේශනාව සිදු කරනවා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ අනුත්තරෝ පුරිස ධම්ම සාරතේ සන්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සාගතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පංසිකෝ ඕපනයිකෝ පච්චන්තං වේදිතම්බෝ විඤ්ඤෝ හීතේ සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චන්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනෙයෝ පාහුනෙයෝ දක්ඛිනෙයෝ අංජලි කරණීයෝ අනුන්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකං සාධේතේන සංච වඤ්ඤේන සාතු ත්වං රතනත්තයං ඒතේන සංච වඤ්ඤේන පාතු ත්වං රතනන්තයං ඒතේන සංච වඤ්ඤේන පාතු සංරතනන්තයන් යං කිංචි විංසං ඉදවාහුරං වා සංගේසු වායං රතනං පනීතං නනෝ සමන්නත්ති තථාගතේන ඉදං විබුද්දේ රතනං පනීතං නේතේන සංචේන සුවන්ති හෝතු කයං විරාගං අමතං පනීතං යදඤ්ඤා සංඛ්‍ය මුනේ සමාහිතෝ නතේන ධම්මේන සමත්තිකින් චේ ඉදං ති ධම්මේ රතනං පනීතං නේතේන සච්චේන සුවන්ති හෝතු කේනං පුරාණං නවන්නන්ති සංවවං විරත් චිත්තා ආයති කේ භවස්මින් තේ කේන බීජා අවිරුල් හිජ්ජන්දා නිබ්බන්ති සීරා යථායම් පදීපෝ ඉදං ති සංගේ රතනං පනීතං නේතේන සච්චේන සුවන්ති හෝතු පරණීය මත්ත කුසලේන යං සංසන්තං පදං අභිසමෙච්ච සංකෝ වුජෝජ සුජෝච සුවචෝ චංස මුදෝ අනතිමානී සන්තුංස පෝච සුපරෝච අප්‍රකින්චෝච සල්ලහුක වුන්ති සන්තින්ද්‍රියෝච නිපකෝච අප්‍රගම්බෝ කුරේ නච කුල්ලං සමාචරේ කිංචේන විඤ්ඤෝ පරේ උපවදෙයුං සුඛිනෝ වාකේමිනෝ හන්තු සම්බේ සන්තා භවන්තු සුඛිතං කායේ කේති පාන භූතං තේ තසාවා තාවරාවා දීගාවායේ මහන්තාවා මඤ්ඤිමාරංස කානුකතෝලා දිට්ඨාවායේව අද්දිට්ඨායේ ච දුරේ වසන්ති අභි දුරේ භූතාවා සම්භවේ සේවා සම්මේ සන්තා භවන්තු සුඛිතං තාන පෙරෝ පරන්නිකුබ්බේත නාති මඤ්ඤේත කන්ත කිරං කංචේ ව්‍යාරෝසනා පටිග සංඥානාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මෙච්චය මාතාය තානියං පුත්තං ආයුසා ඒක පුන්ත මනුරග්ගේ එවම්පි සම්බෝතේ සෝමාන සංභාවයේ අපරිමාණං මෙත්තං ච සම්බලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං උද්දං අදෝච තිරියන්ත අසම්බාධං අවේරං අසපන්තං තිට්ඨං කරං නිසින්නෝ වා සයානෝ වා යාවකන්ත විගතමින්දෝ ඒතං සතින්න දිට්ඨිය බ්‍රහ්ම මේතං විහාරං ඉද මාහෝ දිට්ඨිංච අනුපගම්ම සීල වාදස්සනේන සම්පන්නෝ කාමේසු විනේය ගේතං නහි ජාතු ගම්බ සෙයං පුනරේති තේන සංච වඤ්ඤේන සන්තිතේ හෝතු සම්බදාය තේන සංච වඤ්ඤේන සම්බරෝගෝ විනන්තතු ඒතේන සංච වඤ්ඤේන හෝතු තේ ජය මංගලං සම්බේතයෝ දිවජ්ජන්තු සම්බරෝගෝ විනන්තතු මාතේ පවත්වන්තරාය සුඛී දීර්ඝායුකෝ භව භවතු සම්බ මංගලං රක්කන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්කන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්කන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන ภาเวน සදා සුන්ති භවන්තු තේන කන්තයක්ක භූතානං පාපං අනිවාරණා පරිත්තස්සනු භාවේන හන්තු තේ සන්නුපන්දේ අපි දමගරු පඬිතුන් හිටවන වහන්සේතුළු මහ සංඝරත්නය අවසරයි වාසනාවන්ත පින්වතුනි සත්‍යයට පෙර පරලෝක ජීවිතයට කෙටි වෙච්ච ප්‍රමේයස් මොනසින්න මාතාව සිහිපත් කරලා ඒ මෑණියන්ට පින් අනුමෝදන් කරන පින්වත් හැම දෙනාම කල්යාණ මිත්‍රත්වයෙන් එකතු වෙලා මේ උතුම් පින්කම සිද්ධ කරගන්නේ ජීවිතේ අපි මේ ඉන්නේ දවසට අපි වෙනින් පින ධර්ම සිද්ධ කරලා පින් අනුමෝදන් කරන්න කෙනෙක් ඉන්නවා කියන එකම කෙනෙක්ගේ ජීවිතය ලබන එක මහා වාසනාවක්. එක වාසනාවක් වෙන්නේ අපි දන්නේ සමහර වෙලාවට අපි මිය ගියාට පස්සේ මොන වගේ තැනක අපේ භවය සකස් වෙයිද කියන එක. මේ සිතට විවිධ අරමුණු ඇතුළු වෙනවා. මේ සිතට ඇතුළු වෙන අරමුණු සිත තුළ අරමුණු තවත් සකස් කරනවා. විඥාණයට අරමුණු ඕන. විඥාණය හැම වෙලාවෙම අරමුණ එකතු කරනවා. ඒ විඥාණය එකතු කරන අරමුණු ඒ විඥාණයේ අරමුණු තුළම හැසිරෙමින් කටයුතු කරනවා. විඥාණයට එකතු වෙන අරමුණු තුළ විඥානයේ සැරිසරනවා. ඒ සැරිසරන අරමුණු තමයි ඒ භවයේ සකස් කරන්නේ, භවයේ තීරණය කරන්නේ. එනිසා මේ විඥාණයට එකතු වෙන විඥානය ඇසුරු කරන අරමුණු තුළින් තවත් අපිට භවයක් සකස් කරනවා. ඒ භවයක් සකස් කරන්නේ ඒ අරමුණු අපි අපේ හිත තුළ තියෙන කැමැත්ත ආසාව නිසා. ඒක කුසල අරමුණක් වෙන්න පුළුවන්, කුසල අරමුණක් වෙන්න පුළුවන්. ඒ කුසල අරමුණක් තුළ මේ විඥානය සැරිසරුවොත් මේ යන වෙලාවේ අපි සුගතියට යන්නේ කොහොමද කියන බැකට. එහෙම නැත්නම් කුසල අරමුණක අපේ විඥානය හැසිරුණොත් ඒ වෙලාවේ අපි දුගතියට යන්නේ කොහොමද කියන බැකට. විඥානයේ ඒ වෙලාවට තමන්ට ලැබෙන අරමුණ තුළ කටයුතු කරනවා. ඒ තමන්ට ඒ වෙලාවට ලැබෙන අරමුණු තුල කටයුතු කරමින් අරමුණ ඇසුරු කරමින් ඒ ලෝක නිර්මාණය කරනවා. ඒ නිසා අපිට කියන්න පුළුවන් කමක් නැහැ අපේ මතු භවයේ සුගතියකට යයි කියලා. ඒ වගේම දුගතියකට යයි කියලා කියන්නත් බෑ. සුගතියකට යන්නත් පුළුවන්, දුගතියකට යන්නත් පුළුවන්. ඒ දෙකම තේරෙන්නේ වෙන්නේ ඒ වෙලාවට විඥාණයට ඇසුරු කරන්නට ලැබෙන සිතිවිල්ලත් එක්ක. හොඳ සිතිවිල්ලක් යම්කිසි වෙලාවකදී අපිට අරමුණට ආවොත් ඒතර අපි සුගතියකට ගමන් කරනවා. ඒ හොඳ සිතිවිල්ලක් ගන්න නම් මේ මනසට පුරුදු කරලා තියන්න ඕන. අපි හැම වෙලාවකම හොඳ සිතිවිලි ඇති වෙන පසුබිමක්. ඒ මනස පුරුදු කරන මනසට සිතිවිලි එන්නේ මනස කැමති දෙයට අනුව. මේ මනස කොයි වෙලාවකවත් කුසලයට කැමතිත් නැහැ, අකුසලයට කැමතිත් නැහැ. මේ දෙකම තුල සැරිසරනවා. හැබැයි අපිට පුළුවන් මේ මනස සකස් කරන්න වැඩිපුර කුසල පැත්තට. සමහර කෙනෙක් සකස් කරන වැඩිපුර අකුසල පැත්තට. වැඩිපුර කුසල පැත්තට මේ මනස යොමු කරලා සකස් කළොත් ඒ හැම වෙලාවම මනසට ගොඩනගෙන සිටිවිද කුසල අරමුණති කරනවා. එතන විඥානය සිදු කරන්නේ කුසල අරමුණ. විඥානයට ඇසුරු කරන්න ලැබුණොත් කුසල අරමුණු විඥානයේ කුසල පැත්තට තමයි අවශ්‍ය විදියට සකස් වෙන්නේ. ඒ කියන්නේ මතු භවයේ සකස් වෙන්නේ. ඒතර මේ විඥානය පහතට ඇද ගන්න මිලක් නැ විඥානයේ තියෙන ඒ පොසිටිව් පැත්තට යමක් නිර්මාණය කරන තියෙන ශක්තිය හීන කරන පහළට ඇද දමන බාධ කරන ශක්තියෙන් තමයි මනස තියෙන රාග දේශ මොහ ආදී සිටිවිලි. අපිට ඉරිසියාව තියෙන, අපිට ක්‍රෝධය තියෙන, අපිට කේන් තියෙන හැම තිස්සෙම එම මානසික වශයෙන් දුර්වල මට්ටමක් තියෙන බෙ. ඒ දුර්වල මානසික මට්ටම ඇති වෙන්නම රාගයයි ද්වේෂයයි මොහයයි කියන තුනත් එක්ක කටයුතු කරනකොට. ඒතරේ රාග ද්වේෂ මොහ කියන ආදී අකුසල අරමුණු ඒ අකුසල සිතිවිලි විඥාණයට වැඩිපුර ඇසුරු කරන ලැබුණා. විඥානේ හැම වෙලාවකම පොසිටිව් පැත්තේ නෙමෙයි තියෙන්නේ නෙගටිව් පැත්තේ. ඒතර නෙගටිව් පැත්තට නැඹුරුුණා. ඒ නෙගටිව් පැත්ත නිතර ඇසුරු කරනවා. ඒ පුච්චල මියගේ යන වෙලාවේ වැඩිපුර ප්‍රවණතාවයක් තියෙනවා. ඒ පුච්චලයන්ගේ මනසට ලැබෙන්නේ නරක අරමුණක්. ඒ කියන්නේ දුගතියක් සකස් වෙනවා කියන එක. දුගතියක් සකස් වුණා. ඒ සකස් වෙන දුගතියෙන් ගැලවෙන්න නම් කර්ම විපාකයක් මත එතෙන්ට යන නිසා ඒ කර්මය ගෙවෙන්න වෙනවා අපිට. ගෙවන්න වෙනවා. සමහර වෙලාවට පරදත්තූප ජීවී කියන ප්‍රේත යෝනි උපදින සත්වයන්ට පුළුවන්කමක් තියෙනවා මේ මනුෂ්‍ය ලෝකේ කවුරු හරි දෙන පිනක් අනුමෝදන් කර සුගතියට යන්න. එහෙම නැත්නම් ඒ සතර පායට වැඩෙන සත්වය කියන්නේ කර්මයක විපාකයක් එක. ඒ කර්මයක විපාකයක් මතනම් හිතෙන් යන්නේ ඒ කර්මය මේ ගෙවන්න සිද්ධ වෙනවා අපිට. ඒතකොට ඒකට බොහෝ කලක් සමහර වෙලාවට ඒ වැඩෙන ලෝකෙට අනුව තමයි ඒක තීරණය වෙන්නේ. ඒ වැඩෙන ලෝකේ තීරණය වෙන්නේ ඒ වෙලාවට අපේ විඥානය ඇසුරු කරන සිතිවිලිත් එක්ක. නිසා විඥානය ඇසුරු කරන සිතිවිලිත් එක්ක අපේ සසර දුගතිය සකස් වෙනවා. ඒ වගේම සිතට ප්‍රබල අරමුණක් ප්‍රබල කුසල අරමුණක් ඉපදුනොත් ඇතුළු වුණොත් ඒ ප්‍රබල කුසල අරමුණ ඇසුරු කරගෙන විඥානය සකස් කරන ප්‍රබල ස්ථානයක් අපිට ඉපදෙන්නට. ඒකට අපි කියන සුගතියක් කියලා. ඒ සුගතිය ඉහළ තැන් වලට යන්නට ලැබුණොත් අපිට ඒ ඉහළ තැන් වල සමහර වෙලාවට මේ දුක කියන දේ දකින්නවත් අහන්නවත් නැහැ. විශේෂයෙන් ගත්තට පස්සේ ඔය නිම්මාන රති කියලා වගේ දිව්‍ය ලෝක ගත්තම නිම්මාන රති කියන්නේ ඒ සමහර වෙලාවට අපිට හිතන කොට සියඳ ලැබෙනවා. හැබැයි පරිනිම්මිත වසවත්ති කියන්නේ හිතන්නවත් දෙයක් නැහැ. ඒ පරිනිම්මිත වසවත්ති දිව්‍ය ලෝක වල දෙවියන්ට අනුන් විසින් තමන්ට අවශ්‍ය සියලු දේවල් සපයලා දෙනවා. අන් අය විසින් පර කියන්නේ අනුන් නිම්මිත කියන්නේ නිර්මාණය කරනවා කියන එක. අනුන් විසින් නිර්මාණය කරලා දෙනවා ඒ පරිනිම්මිත වසවත්ති දිවියට. දැන් අපි පරිනිම්මිත වසවත්ති දිවිය ලෝකේ තමයි වසවත් දෙවිය පුත්‍රයා වාසය කරන්නේ. නැත්නම් වසවත් මාර්යා වාසය කරනවා කියලා. ඒ කියන්නේ පිනේ උක්‍රම ස්ථානයක් අප්‍රමාණ ඵලයක් ලැබෙන ස්ථානයක් තමයි පරිනිම්මිත. ඒ වගේ තැනකට යන්නට මේ මනසට අරමුණු සකස් වෙනවා. ඒ වගේ තැනකට යන්නට නම් මනසට අරමුණු සකස් වෙන්න ඕන. මේ ප්‍රබල අරමුණ මේ මනස තුළ සැරිසරන්නට ඕන. ඒ නිසා අපිට හැම වෙලාවකම මේ මනස තුළ සැරිසරන සිතිවිලි ඉතාම ප්‍රයෝජනවත් ඉතාම වටිනවා. මොකද මේ මනසට ඇතුළු වෙන මනසට ඇතුළු කරගන්න මනස තුළ සැරිසරන මේ සිතිවිලි තමයි හැම වෙලාවකම ශක්තිය සත්වයා සුගතියටයි දුගතියටයි යොමු කරන්නේ. ඒ නිසා සත්වයා සුගතියට දුගතියට යොමු කරන විතරක් නෙවෙයි සත්වයාට සැප දුක් කියන දෙක සකස් වෙන්නේ මේ මනසට ඇතුළු වෙන කුසල අකුසල අරමුණුත් එක්ක සිතිවිලිත් එක්ක. ඒ නිසා අපි හැම වෙලාවකම මේ සතියෙන් යුක්තව වසන්න ඕන කියලා කියන්නේ මේ සතියෙන් හිටියොත් විතරයි අපිට මේ සසර දුගතියකට යන තියෙන අවස්ථාව වළක්වන්න පුළුවන්කමක් ලැබෙන්නේ. සුගතියකට යන තියෙන අවස්ථාව හදාගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඒ නිසා හැම වෙලාවකම යම් කිසි කෙනෙකුට පුළුවන්කමක් තිබුණොත් තමන්ගේ මනස ගැන මනස ආරක්ෂා කරගන්න මනස අකුසල සිතිවිලියෙන් රැකගන්න ඒක ඒ පුජ්‍යදෙවි ලබන උපරිම භාග්‍යයක් උපරිම වාසනාවක්. එවෙන උපරිම වාසනාවක් හිමි කරගත්තොත් ඒ පුජ්‍යද සංසාරෙත් කෙටි කරගන්නවා. හැබැයි මේ මනස රැකගන්න නම් මේ මනසට විශාල අවබෝධයක් මේ මනස හිතට දෙන්න ඕන. මේ ජීවිතය ගැන ලෝකය ගැන බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම ලෝකෙට පහර දේශනා කරන්නේ මේ ලෝකෙ තියෙන යථාර්ථය. හැබැයි ලෝකෙ තියෙන යථාර්ථය කියන්නේ සමහර අපිට පේන යථාර්ථය නෙවෙන්න පුළුවන්. මේ ලෝකේ ස්ථාවර එක විදියක් තියෙනවා ලෝකේ යන රටාවක්. ඒ ලෝකේ යන රටාව බුදුරජාණන් වහන්සේලා මේ ලෝකෙට බිහි වෙලා මේ ලෝකේ පවතින රටාව දේශනා කරනවා. ඉගෙන උපාදාව තථාගත අනුපාදාව තථාගත තිතාව සාධාතු ධම්ම තිත ධම්ම නියමත. ඉගෙන මේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වුණා පහළ නොවුණා මේ ලෝකේ දුර රටාවක් තියෙන ලෝක පවතින රටාවක් තියෙනවා. මේ ලෝකේ පවතින රටාව යම් කිසි විදිහකින් අපිට අවබෝධ කරගන්නට පුළුවන් වුණොත් ඒ අවබෝධ වෙන තරමට තමන්ගේ ලෝකයේ ස්වභාවය හඳුනන්න මේ ලෝකයේ ලාමක අකුසල සිටිවිලියෙන් අපි වළකිනවා වෙන් වෙනවා. ලාමක අකුසල සිටිවිලියේ ස්වභාවය අපි හඳුනා ගන්නවා. ඒ වගේම කුසල අරමුණු හඳුනා ගන්නවා. කුසල අරමුණු ස්වභාවය හඳුනගෙන මේ කුසල අරමුණු දෙක තුල සැරිසරනකොට දන්නවා මේ කුසල අරමුණකින් තමන්ට වෙන දේ අකුසල අරමුණක සැරිසරියොත් ඒ අකුසල අරමුණකින් තමන්ට වෙන දේ හඳුනගෙන මේ සිටිවිලියේ ස්වභාවය තේරුම් ගන්නවද එවැනි පුච්චලයකට මනස එකඟ කරගත්ත මනසක යුක්තව ජීවත් වෙන්න පුළුවන්. මේ දානන්දී සියලු පින්දහම් වල අන්තිම ඵලය සකස් කරන්නේ මේ අපේ හැම වෙලාවකම අපේ මනස තුල අවබෝධය හදනවා. අපේ අවබෝධය සකස් කරගෙන මේ විඥාණයට කුසල අරමුණ හැම වෙලාවකම සපයන්න උත්සාහ කරනවා. විඥාණයට කුසල අරමුණ සපයන හැම මොහොතකම විඥාණය පවිත්‍ර වෙනවා, පිරිසිදු වෙනවා. පිරිසිදු විඥාණය තුල පිරිසිදු ඵලමය නිර්මාණය වන්නේ. එනිසා අපි හැම වෙලාවකම දානාදී පින්දහම් සිද්ධ කරනකොට සීලාදී ගුණධර්ම වඩනකොට ඒ වගේම යම්කිසි කුසල කර්මයක් යම්කිසි පුණ්‍ය කර්මයක් කළා නම් ඒ හැම පුණ්‍ය කර්මයකම අන්තිම ඵලය සකස් කරන නිවන වුණාට ඒ නිවනට යන පාර සකස් කරන මේ හැම වෙලාවම ජීවිතය ගැන මේ ලෝකය ගැන ලොකු අවබෝධයක් ඔබ සකස් කරගන්න වෙන්නේ. අන්න ඒ ලොකු අවබෝධය තුළ ඉඳගෙනයි කටයුතු කරනකොට අපේ සසර යහපත් කරගන්න වෙන්නේ. සසර සුගතියකට යන්න පුළුවන් කමක් ලැබෙන්නේ. ඒ වගේම ධර්මකට හිත තබා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ. එනිසා මේ ධර්ම ඇසුරු කරන පුජ්‍යලයට ලැබෙන වාසනාව පුණ්‍ය සම්පත්තිය තමයි. එයා මෙලවක් දැනගෙන ජීවත් වෙනවා. පරලොවත්ය දැනගෙන ජීවත් වෙනවා. සසර හඳුනගෙන ජීවත් වෙන නිසා සසරෙන් එතෙර වෙන්න පුළුවන් කමක් ලැබෙනවා. නිසා සසර පිළිබඳව ලෝකෙ පිළිබඳව අවබෝධයක් ඇතුව කටයුතු කරන්නට මේ සිද්ධ කරන ධනාදී හැම පුණ්‍ය ධර්මයක්ම අපිට උපකාර කරන වගේම අපි ප්‍රාර්ථනා කරන්නේ කෙනෙකුට මේ ජීවිතය ගැන අවබෝධ කරගන්න කියන එක. මේ ජීවිතය අවබෝධ කරගෙන මනස තුළ හැම වෙලාවකම කොහොමද ධනාත්මක සිතිවිලි නැත්නම් පොසිටිව් අදහස් අපි ඇතුළු කරන්නේ, කොහොමද කුසලයේ අපි ඇතුළු කරන්නේ, කොහොමද අපි අකුසලයෙන් ගැලවෙන්නේ, පිනපව දෙක අපි හඳුන්වාද මේ පිනපව දෙක පිළිබඳව ලොකු අවබෝධයක් ඇති කරගෙන කටයුතු කරන කෙනෙක්ගේ සසර යහපත් වෙනවා, සසර සුගතියකට යොමු කරන්න පුළුවන් කමක් ලැබෙනවා. ඉතින් මේ දානමය පුණ්‍ය කර්මයක් අනේ උතුම් අරමුණ ඇති කරගෙන පින්වත් හැම දෙනාම දෙකට එකතු වෙලා මේ උතුම් ධර්මයෙන් පින්කම සිද්ධ කරන්න ඉදෙනි. ඉතින් මේ වෙලාවේ ඉතින් ඒ රම්ය මොනසින් යනවා මහත්මියට පින් අනුමෝදක් කිරීම අරමුණු කරගෙන පෙමකිනවනම් ඒ වගේම චින්තමයනිය පුෂ්පනවනම් ඉනවකනවනම් අනිජනවනම් ඒ වගේම චන්දරක්කත් මේ හැම දෙනාම එකට එකතු වෙලා බොහෝම කල්යාණ මිත්‍රත්වයේ බොහෝ මෛත්‍රී මේ සිද්ධ කරන ධර්මයෙන් පින්කම රම්‍ය මොනසිංහ නෝන මහත්මියගේම අරමුණු කරගෙන එතුමියගේ සසර ජීවිතය යහපත් කරලීම අරමුණු කරගෙන මේ සිද්ධ කරන්නේ. ඉතින් ඒ වෙනුවෙන් අර දවසේ මේ දානයක් සූදානම් කළ මහා සංඝරත්නයට සකසතුව දන්පැන් පූජා කරන්න දෙදුනා. මේ වෙලාවේ මේ ජනිත කරගත්තේ උදාර පුණ්‍ය සම්පත්‍ති විශේෂයෙන් පංචශීලයේ සමාදන් කළ භාග්‍ය බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජා දානය පූජා කළ ව්‍යාරස්ත භික්ෂුන් වහන්සේලා කාය සාක්ෂි වශයෙන් තබාගෙන සකසතුව ස්වාමීන් වහන්සේට දන්පැන් පූජා කරන්නට යන බෙදීම් ප්‍රදීම් කළා. ඒ සියලුම දේවල් බොහොම සද්ධාවෙන් බොහොම කල්යාණ මිත්‍රත්වයෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් සිද්ධ කළේ. ඉතින් මේ හැම වෙලාවකම තමන්ගේ හිත තුළ ජනිත කරගත්ත ඒ උදාර පුණ්‍ය සම්පත්තිය පිරි සිටවිලි මීට සතියකට පෙර පරලෝ ජීවිතයට එකතු වෙච්ච ඒ ශ්‍රම්‍යදයස් මොනසිංහ නෝනා මහත්මියට නැත්නම් අනුජව වේශය කරනවා නම් නැගිඥාති ඒ නැන්දම්ම තේ නැන්ද ඇතුළු පරලෝ ජීවිතයට එකතු වෙච්ච සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ වෙලාවේ මේ සිත කළ පින් ලැබේවා, මේ පින් අනුමෝදන් වේවා. එහෙම දෙනාම මේ පින් අනුමෝදන් වෙනවා. සසර ජීවිතය යහපත් කරගනිත්වා, සුගතිගාමී කරගනිත්වා කියන අදහස ඇති කරගෙන ඉතින් කවුරුත් ඉස්සරහට ඇවිල්ලා එන පින් වලලා පින් අනුමෝදන් කරමු. මේ විඤ්ඤාතයෙන් සිලිපත් කරගෙන දැපි පෙන් වාජන අතරගෙන පින් වලමු. මේ කිසිම ඥාතීන්ට මේ සිත කළ තුන් දානමය පින්කම් පින් ලැබේවා යතු පින් අනුමෝදන් වෙලා සුපත් වෙත්වා කියන අදහස ඇති කරගෙන අපි ගාථාව කියලා පින් දෙමු. ඉදන්නේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉතින් මේ වෙලාවේ අපි හැමදෙනා සමග මේ ජනිත කරගත්තේ උදාර පරිසම්පත්තිය ලෝකයක් ශාසනයත් ආරක්ෂා කරන සමය දෘෂ්ටි සියලු දිවි දේවතාවුන් වහන්සේලාට මේ පින් අනුමෝදන් කරමු. මේ පින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය පින් අනුමෝදන් සතුටින් වගේම මේ උතුම් ධර්මයේ පින්කම සිද්ධ කරන දෙන පින්වත් සියලු දෙනාට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂා ලැබේවා. උතුම් තුනුරුනේ සකවරණේ ආශිර්වාදයේ නිදුක් නිරෝගී පින්බර ගුණවත් ජීවිත ගත කරන්නට හැම දිනාට මේ පිරත් උපකාරයන් ලැබෙත්වා. දෙවියොත් පින් අනුමෝදන් වෙලා සනසෙත්වා අපිවත් සුරකිත්වා කියලා දැසති කරගෙන අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. එත්තාවතාචයම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සම්ප සම්පන්ති සිද්ධියා. එත්තාවතාචයම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සම්ප සම්පන්ති සින්දියා. එත්තාවතාචයම් හේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා අනුමෝදන්තු සම්ප සම්පන්ති සින්දියා. මේ විලාව ජනිත කරගත්තේ උදාර පුණ්‍ය සම්පත්තියේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේ ලෝකෙට පහළ දේශනා කරන ඒ උතුම් සද්ධර්මයන් පහළ අවබෝධ කරගෙන කෙලෙස් දුරු කර උතුම් නිවනින් සැනසෙන අපි හැම දෙනාට මේ උතුම් ධර්මයේ පින්කම හේතු වාසනා වෙත්වා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. හොඳයි කඳ ගන්න. අභිවාදන සීලස නිච්ඡං වන්දහා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේව ච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිද්ද.